ඔබට ජීවත් වෙන්න ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගත කරන්නට ඉන්දියන් සාගරය මැද මහා පුරවරයක් ඇති කරන වැඩසටහන මෙතනින් ආරම්භ කරා. අපි බලාපොරොත්තු වෙන්නේ අන්තිමට මෙතන ඔබ සියලු දෙනාටම ලංකාවේ ආර්ථික වැඩ කටයුතු කරන්න, මුදල් හම්බ කරන්න, රැකියා ලබා ගන්න, ජීවත් වෙන්න හොඳ නිවාස පහසුකම් ඇති මහා පුරවරයක් මෙතෙන්ට ඇති කරා. ලන්ඩන් නුවර වෙන්න පුළුවන්, ඩුබායි නුවර වෙන්න පුළුවන්, සිංගප්පූරුව වෙන්න පුළුවන්, ටෝකියෝ නුවර වෙන්න පුළුවන්. ඒ මහා පුරවරේ තියෙන පහසුකම් සියල්ලම ලංකාවේ ජනතාවටත් ලබලා දෙන්න. අනේ වැඩ කටයුත්ත තමයි අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටින් අපි ආරම්භ කරේ.